පෙරෙනවා නම් ඒ තමයි නිවන් දොරටුවක් වන්නේ. ධම්මසක්ක සූත්‍රාන්ත දේශනා අවසානයේදී 18 කෝටියක් බ්‍රහ්මෝ රහත් වෙනා අසංකේයයක් පිළිස සෝවාන් වුණා භාවනාවක් වැඩනසේ බණ ඇති. මළුවේ මහ රහතන් වහන්සේ ත්‍රිපිටක ධර්මයේ හදාරා සමන් වහන්සේට ධර්ම දේශනාවක් පැවරුණු අවස්ථාවේ දසෝදාමෙන් සමන් වහන්සේම උත්තම අරිහත්ත්වයට පත් වී වදාළා. භාවනාවක් වැඩනසේ ධර්ම දේශනා කිරීම එනිසා දැන් මේ ස්වල්ප වේලාවක ධර්ම කතාවට සවන් දෙන පින්වත් සැමටත් ධර්ම කතාව ඉදිරිපත් කරන අපටත් දාම් පදයක් පාසා යොදන සිටිවිල්ලක් පාසා ඥාන අධිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සතේ බෝධිඥානයකින් ලැබෙන ලෝකෝත්තර අමා මහ නිවන් සුව පිණිස නිවන් දොරටුවක්ම වේවාට අදිස්ථාන සබා ගනිමි. අද මේ ධර්ම දේශනේ ආරාධනා කොට සිටින සින්වත් සමරිතේකර මහත්මානම් එම නෝනා මහත්මානම් දෙපළ අභාව ප්‍රාප්ත දයාදර මෞපියන් වහන්සේලාටත් අභාව ප්‍රාප්ත සහෝදර සහෝදරී පිරිසකටත් පින්කම නෝන අදිස්ථානෙ මේ ධර්ම දේශනේ පවත්වන්නේ. එනිසා වේ දයාදර මෞපිය උතුමනි සහෝදර සහෝදරී පිරිසත් මේ ධර්ම සතාවට සවන් දෙත්වා පින් අනුමෝදන් වෙත්වා සතර ජාගල සතේ බෝධියෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියන උදෙසීමෙන් යුතුව මේ ධර්ම දේශනේට සවන් දෙමු. මාත්‍රිකාකරන් තෙදෙන මේ ගාථාව මෙලින් සඳහන් කළ පරිදි මධ්‍යම නිකායේ මූල සම්මාසකව ඕපම වර්ග තුන ඕපම වර්ගයේ 6 වෙනි සූත්‍රය. ඒ කියන්නේ 26 වෙනි සූත්‍රය මධ්‍යම නිකාය වශයෙන් ගන්නවා නම් ඒ වර්ගයේ ඇතුළත 6 වෙනි සූත්‍රය. මේ සූත්‍ර දේශනා පිළිබඳ විස්තරයක් සඳහන්යක් වෙනවා. ඉතා සංක්ෂේපයෙන් ඒ සම්බන්ධව හඳුන්වීමක් කළ යුතු වෙනවා. මාත්‍රිකාකල ගාථාවේ ප්‍රතිචෝදන ඵලමින් අපි සලකා බලමු. අපාරතා චේතං අමතස්ස ద్వාරා මෙලත ජනතාවට අමෘතේත දොරතේ වීර්තකරණ ලද්දාහ. යේ සෝතලන්තෝ සමන්තන්ති සද්ධං ප්‍රඥා ශෝතස අත්තාවෝ සත්පුරුතයෝ ශ්‍රද්ධාව විහිදුවත්වා විහිත සංයේ සගුණන් ලභාතු බ්‍රහ්මරාජේලු ධර්ම දේශනා කියන්නේ අර්ථයක් නොවේ යන හැඟීමෙන් ඒ සමන්ත විලසක් බව හිතාගෙන ධර්ම දේශනාව තමා මන් දෝත්තා වුණා. ධම්මම් පලේතං මනුජේතු බ්‍රහ්මේ මනුෂ්‍යයා කරෙහි නැත්තම් ජනතාවට ධර්ම දේශනා කිරීමට මන් දෝත්තා වුණේ ප්‍රභූතා මාත්‍රයක් බව සලකාගෙනයි. ඒත් දැන් මේ මොහොතේදී බුදුරජාණන් දතදාසක් ලෝක ධාතුව සලකා බැලූ බැවින් උද්ගතිතාක්ක විතංකිතාක්ක යෝග්‍යතේල පුජ්‍යලයන් අසංක ගමන් සිටින බැවින් ඒ සමදනාට සද්ධර්ම දේශනාවලට අමාදරක වීරකයන් ලද්දා හේතුල සිංහාසේ ප්‍රතිප්‍රාප්ත වදාලා දුලත් ලෝතරා බුදුරජාණන් වහන්සේ සවත්වර ජේතවනාරාමේ වැඩෙන අවස්ථාවක උදෑසන ශාස්ත්‍ර චීවර දරව සූර්යාසන ශාලයේ සිටිතුගා වැඩි බුදේ භික්ෂු මහේශ්වර පිරිත ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත පැමිණ ආරාධනා කළ ආත්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ මනෝ කාලයෙන් අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ධනපදයක් අහන්න ලැබුණේ නැහැ. ආත්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ අනුකම්පා උපදලා ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් අපට ධර්ම දේශනාවට සලන් දෙන්න අවස්ථාව ලබා දෙන බැවින් ආරාධනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙදිනදා දිනපරියා ජේතවනාරාමයේ රාත්‍රී කාලයේ ගත කරන බුදුරජාණන් වහන්සේ සිදුසුවා වළඳා පූර්වාරාමයේ තුරාගෙන අධ්‍යාපනය කරමි. සමහර දවස්වල පූර්වාරාමයේ රාත්‍රී කාලයේ ගත කොට පිළිපාතේ වළඳලා ජේතවනාරාමයේ තුරාගෙන අධ්‍යාපනය කරමි. මේ විදිහේ චාරිත්‍රය තිබුණි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සියලුම ඒ ගුණපරියා චාරිත්‍ර කෝම ආනන්ද ස්වාමීන් වහන්සේ දන්. භාග්‍යතුන් වහන්සේ එකලාව පුණ්‍යකාතයක් නවස්ථාවක් තුළ ගන්ධපති ද්වාරයේ වැටී තිබෙන කදිස්ථාන කරගන්න. ගඳපිලියේ දර රැපියේ තියෙනවද ආනන්ද ස්වාමීන් වහන්සේ අනිත් දිස්ත්‍රික්ක ගමෙන් දෙනවා සර්වඥන් වහන්සේ එතනව පින්දපාත වදින්නේ තමන් වහන්සේලා සුදුසු පරිදිම වදිනවා ගන්ධපිටියේ දරතේ බාගත වීරතුන්ට සදා විස්තාර කර. ඒ තලකේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගන්නවා සතාගතන් වහන්සේ සංගතිත පිරවරාගෙන යද පිටිතුගා වඩින්නේ කියලා සීලෙ දිස්සෙන් යහසෝලාට රැස් වෙන්න කියන කර. ඒගොල්ල ජේතවනාරාමේ සීරාරාමේත් වඩින්න ඕන නම් පිටියේ තියෙන පිටිතර සංසත්තරන ආකාරයක් දැක්කම ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා අද පුණ්‍යතාවයේ රදල දීපනාරාමයේ දුන අපට රදින්න පිරිහාරාමයි කියලා. එතකොට රත්තිමල පුණතරලා සාධුතුන් වහන්සේ තමව සිහිපත්ක රදම කරලා පිරිහාරාමයේ තරු. මුන්නම නරස්තාලා තෝදල. එනිකාර ස්වාමීන් වහන්සේලා සම්මුලතලා ආයතන වහන්සේ ධම්මපදයක් අහන්න සතුටුම අද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිටිසුදා වළමල සීරාරාමයේ වැඩම දරත අද සංඝාවේ සීර කොටතේන සම්පතකමේ සම්පහතේන සීරයට මම ආරාධනා කරන්නේ සම්මත බාපලතුමාගේ ආශ්‍රමයට වැඩින්න සුභාංශය ප්‍රගති වැඩින්න තෝසියාතුල ආරාධනා කර. සුවානන්ද සාමීන් වහන්සේ ජීවත් වෙන වෙලේ නමුත් ලෝකදා බුදුරජාණන් වහන්සේගේ ප්‍රේමයෙන් සතුටට මුතු අතරම දැනෙන සාධුතුන් වහන්සේගේ සියලු චාරිත්‍රවලට ගන්නා ඒ තරම් මහ ප්‍රේමතුමා රම්මක බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට ලැබෙන දුක. සදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිටිතුරා වැළමල සීරාරාමයට වැඩි අභිරාම කරගෙන සංඝාලෝ සමාපත්තු ප්‍රේම ලෝකිකයාට පැතු ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදාන ආනන්දව අපි බුද්ධ කොටසට ලැබෙන සංකාතිය. සතර ස්වාමීන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ සාධුතුන් වහන්සේ තමයි බුද්ධ කොටසට තුන කොටසට ලැබි. ඒ බුද්ධ කොටසට තුන නම ලැබෙන අදමම ආසක බුද්ධ කාතල කාල. ආසක බුද්ධ කාතල කාල ඒ ආසක පරිවර්තන වහන්සේ ලැබෙන්නේ ජේතවනාරාමයේ පිහිටි පූජන ස්ථාන. ඒ කාලයේ අතිරේකීය ගංගාර ඒ කාලයේ තිබුණු නගරයේ රටකරගෙන මංගලාකාරයෙන් ජනසමතුලිත ඒ රටකරගෙන ජීවිතා පොතුකරවල් සීතුව පැතුනා පොතුවක් පැතුනේ ඒ පොතුනම නගමද බුතාවේ තියෙන පොතුකරට තියෙන සුද්ධ පොත්තක ඒක අපේ බුද්ධ සාතන කාලෙත් තියෙන භාවිතාව ආනන්ද සාමීන් වහන්සේ තමයි සිද්ධ කොටකේත රජිය භාග්‍යතුන් වහන්සේ සම්පාතු. සම්පාතුල ශරීරයේ ඒ පොතනම ජීවන දුරු අඳම සියරේ දරාගෙන සිංහලස්සාවේ ආනන්ද සාමීන් වහන්සේ ගමන ආරාධනා කළ ස්වාමීන් සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රය සදීම භූම සමීපයි. ස්වාමීන් සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රය භූම සමීපයි. ප්‍රසාදමින්ගයි ප්‍රසාදමින් සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රයයට ලැබිය ප්‍රේතයාට ආරාධනා කළා. අර අනේ භික්ෂුන් වහන්සේට මේ වැඩිම බලපෑම නැහැ. තම භාග්‍යතුන් වහන්සේ ප්‍රයව ගන්නවා. එනික උතුර ආනන්ද අපි ලැබුණ තේන සියර දරාගෙන සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රයයට ලැබි. යරතාලේ භික්ෂුන් වහන්සේලා දරවතාතුමුණ ගමන රතුම පහලාවේ සාකච්ඡාව ප්‍රදී. ඒ සාකච්ඡාව අරතවල දරේ ඉස්තෝපියෙහි පිටගෙන ආරම්භ. භාග්‍යතුන් වහන්සේ වැඩි බව භික්ෂුන්ට දැනුණ දර ආරිය. භාග්‍යතුන් වහන්සේ තම විදුද්ධ ආසනයට වැඩල රාජමල සංඝාවෙන් අසාරදාලා මහමලු මගේ තමුණුමට පෙර මේ තන්න සදාවේ සාකච්ඡාව තමයි. සාමින භාග්‍යතුන් වහන්සේ සියක් වෙන සතාලතුන් අපි හිටියානේ අපි මේ අවස්ථාවේ මේතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව බුදු ගුණ පිළිබඳව සාකච්ඡාව තිබුණා කියලා. සාදු සාදු මහණෙනි සත්‍යමයේ මගේ සාරසන්ත දෙකයි තියෙන සම්මත පිතාමයේ භුත්තේ බ්‍රහ්ම කරණියන් ධම්මීනා සතා අරුණීනා සින්ධේ එක්කාසනාවේ අත්නාවේ මේ ශ්‍රාවකයන්ට කියන සත්‍යක දෙකක් ධර්ම කතාවක් කියන දේ ආරතී සිල් භාවයෙන්ම භාවනාවට පෙදු විකාමයේ ශ්‍රාවකෝ මේ ධර්ම භූමියලා ධර්ම කතාවතේ මේකකට කියන දෙන්නම් සන්තෝෂ වෙනවා සිදුවෙකත් ඒවාද රස්නාල ධර්ම කතාවක් ජාති ජරා වහන්සේ සියල්ලට වඩා සත්‍යයේ ධර්ම කීමට හේතන ගන්න. ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රේත තුන මෙල අපිට හේතුවට වෙන. පිටකීට වෙන. සත්‍යකීට වෙන ආරමුණ හිත අතලයි අර මුලින් සඳහන් කළාද දේවා විත අනිද්යා සංකාර විඤ්ඤාණ නාම රූප සලාතම තත් වේදනා සංඝාතා දාන බර ජාති ජරා ධර්ම තුන මේ දෙක තල පරම්පරාවේ දීපතරත් ආදලයන්. සතන සංතුලිතාන්නේ දරාල ප්‍රභාවක ප්‍රතිපල ඒ කියන්නේ ඒ භාවනාවෙන් වහන්සේ ඈත සංසාරේ සංගත දෙලොස්දා සිටාත්මම බුදුරන් වහන්සේලාගෙන් අපේ බුදුදාන අනුව සරතුතාත්මා භාවනා බලෙන් ජීවිතල නියම ඇතුව අසල සලා මතත් වේලාගේ ජලාස්තභාවය තලමෙමනල්ල එම මනේ තමාලන්න සමතාත්මය ජරාවට පත්වන දේවල්තනේ අනුදමී සිටෙන මන්ද මාත මාත හතරක්ය භාවනාත්මද මාත හතරක් මහත්යට මේ තමතුම භාවනා ලක්ෂණ සියලු තමරහතු දරන අස්ථාවත යෝචින දරමීම ප්‍රාණගෙන ගත්තා ජාතිතු ජාතිතු ආබාධයට පත්ව රෝගිය ගත්ත සදාතරලගේ ආබාධ මාලිකාවට ගිහ භාවනාත් ලැබුව ජාති මාත හතරවර පස්සු හිලවත යෝචින දරමීම ප්‍රාණගෙන ගත්තා වෘතපරිය ප්‍රමුඛ පරිවර්තන දෙකේම සදාතේක සාල ආභරණ සතුන අරලගේ මරණය සානමාදරි. ඉලවතුන් මහත්වයේ දැක්කේ ප්‍රමුණ භූත. ඒ හරියටම අර්ධභූතනාමය පිළිල. අර්ධභූතනාමයට මාස දෙකක් පිළිනාමයේ ප්‍රමුණ භූත දාතනක. සදාල මහත් පෙරෙන් ගත්ත මෙල්ල උපදීන සදාතකාතුන් නම උපදීන අත්තර දන උපදීනේ ආදීනව සලතා අදාතිහ මුරියාලේ ආදයද කරගැනීමට වාතු මාර්ගය ලේකයි. දරාවත භාගතාතුනම දරාව ඉක්මලා අදරවේ මුරියාලේ සරාවාමට තියෙන මාර්ගය ලේකයි. ජාදෝත භාගතාතුන අන්වාගේ මූනතුවාතු මාර්ගය ලේකයි. මාමෝත භාගතාතුන මාවත අමර්තය මුරියාලේ තාතු මාර්ගය ලේකයි. සෝතමින සභාවතතුන ආයතේ අසෝතේ දිරියාලේ තවාතු මාර්ගෙන් යත. සෝතමින සභාවතතු මාර්ගේ අසෝතේ මුතුතේ විතුද්දේ දිරියාලේ තවාතු මාර්ගෙන් යෝකල්පේලා ත්‍රමන රූපේ දතේන සභාවත අභිප්‍රාණ කරගත්. සෝමනේතේ සෝත්‍රජේතන ආයුධිකත්තලා මමත් වෙන සුතබ්දනල් රඟු. සුතබ්දනල් දරාවත කත්තියල ජාතියද කත්තියල ධර්මයද කත්තියල ප්‍රේතයේම පිටේම තියෙන ඒ සභාවයට තුනේ ඒවාම ප්‍රේතයා ප්‍රේතයා සමාන වී දින මේවායි යුක්මයාලේ තුනේට ගම සියලු සයිතන කල දරාවියාද මෘත ප්‍රමල කියන්නේ සතර පරමනිති ගැටේම ඒ සත්වනම ප්‍රාගම ජාත මාර්ගය ප්‍රාගම අභිනිෂ්ක්‍රමණය කල සියලුදේ හේතු තාබාදුන්න තමන් වහන්සේ අභිනිෂ්ක්‍රම මේ පිළිබඳව විවරණයක්. ඒක ප්‍රේතෘදේශනාවේ නම් තේන්න තිබෙන්නේ දමෝපියන් සමාවල තිබ්බු. දමෝපියන් බලවත් ප්‍රේතයට පැත්තේ තිබ්බු. ඒ ආගම මතපා පරිදීලා සියොත්. අත්තමියට ප්‍රේතෘදේශනාව. අත්තකතාවේ මේක සමාන් ගන්නේ දීර්ඝ විස්තරයක් ප්‍රේතේ කාරණයේ සංස්කෘතයේ නිරුදානම් හති පිටත්වල බලක්. සීමාරජ්ජේ උපන්නයි සෞභාග්‍ය දාය උපන්න දාතේම දැනගත්. උපන්න දාතේ අසත සාහදේව තාපකන් භාවිතයෙන් දැනගත්තා රාසප්ති. රාසප්ති නාමයේදී මේ දුබ්බාන්තරයන් මහන්සේ සංදේවා. උපදීවෙන් පස්සේ දායකයේදී දෙතුප්පේතන මැදේ දැනගත්තා. රාසමනේ උපති අතත් සිටි සරල රත්න සබුත්තා පුරවල අනාගත රාසිය ප්‍රකාශ කළලස්සා. ඉන්ද්‍රාස්මර අතදම කුමාරයාගේ ලක්ෂණ තවෙනවා කියලා පින්දුමෙතිය. අපි දෙකක් කතා කරලා ජීවිතේ සත්‍ය පුරාණයේ ප්‍රදීනේ දෝෂනා බුදුනවා. සහාරේ පරිතේ නැත්තාකාරී සදාම වෙන. සත්‍යයේ පුතේලා කතේලා සත්‍යයට සියන්නේ බඩවා පිටි තේ සත්‍ය පුරාණයේ ජීවිතේ පරිදීනේ දෝෂනා බුදුනවා. ගුණාත්තකතාවල හඳුන්වන්නේ එම්බල් වූ මෙතන මානසිකතුමා පමණක් සිතනියක් තේලා ප්‍රකාශ කළා කියන්නේ. නමුත් ආර්ය පරිවර්තන සූත්‍ර අත්කතාවල දැක්වෙන ඒ එම්බල් වූ මානසිකතුමා තුළ මානසිකයේ පැතිරෙන අන්‍ය එකත්කතාවලා තියෙනවා. මේ දරුවා පිටේ ජීවරදෙන්නේ ඉතිමනියන අතරේදී සරිගෙනා සිත්පත්තුන අතරේදී ලෝකදා බුදුනවා. සතුටට පුද්දවන රද්දිරේ සාතනාකලා දිවිලපිතේ සත්‍යක පතක් ලැබෙන බැවින් දිවියෙන් මේතර මත සත්‍යක පිටක දසින් ලැබේ යතුල අර ජනාවාගේ මරණයේ නමුත් මහා බෝධි තත්ත්වයන් වහන්සේ ශ්‍රමණ රූපේ දුටු දවසේදී සංඝාරමතුරු ග්‍රන්ථර ධර්මයේ ගතපල්ල සම්බු රජතුමාගේ යළි විස්සම් රූපිතේ තුන්තර ලද සාධුතුගේ ජීවනව අනන්තලදී දරාගෙන එතුම තලදගෙන මහත් ගෞරවාන්විතව මාළිගාවට ආදී නිවේදනාවේ වැඩම මහා දනවන ඒ ස්ථානයේ තමන ගෞරවයෙන් යුතු උපස්ථාන කළා. අද බුදු වෙන හෙට බුදු වෙන කියලා බලබලා බුද්ධත්වය අපේක්ෂා කරමින් උපස්ථාන කළා. මනස් මහ බෝධි තත්ත්වයන් වහන්සේ අත්තකල මතාන වේදය මෙයන් මඟ බෝම දර දනගෙන මදින් පිළිය සමගමනය කරන්න පටන් ගත්තා. සන්තවරිගේ සාධකවරු දේවතාවන් වහන්සේ සරදමා ධර්මස්වර සමීප උපතමාරාමයට වැඩි. මේ ධර්මතාවක් ලෝතුරා බුදුවන කාලයේ සිටේ සමීපයේදී නෑ. දෙපතියක් තරම් සිටි කාලයක් තුළදී දේවතාවන් වහන්සේගේ දරාජී මධාවයට පත්තුනාවේ දුරාපත්තේසේ දේහයේ ප්‍රකෘති මත්තුන. උපතුන් තිස්පත්තුනේ අතර එළඹී සිටියා. මොකක් ප්‍රයද ප්‍රබාවතේ අලු අන්කාලයේ සන්තුනා සුතුනයක් දුතුවා. සතුබුන ලෝතුරා බුදුවන බාලය ඒ භාග්‍යතුන් වහන්සේ සීවරතුන්න දැනගත්තා. සුජාතා සුතු දේවියගේ පිරිසිදු පිළිමල නීරංගරා ලංගුවතිරේ සම්පාතුනේ දේවතාවන් වහන්සේ සලස්වන තුරු අර පිරිසිදු ගලමලා සලස්වන තුරු රෙස්තරන් වල සමයක් තුළින් වැඩි හිටියා. බලත් දේවමංගලයට වැඩම කරලා ලබාරලා තාත්‍ර තීර යාමයෙහි තීරයේ නිනාත යාමයක් මධ්‍යම යාමයෙහි දිවන් සත්‍ර දෙක්යාන ප්‍රතිලාභ කොටලා ඒ වජ්‍රාසනයේ වැඩියෙන් අවස්ථාවේදී පාරමිතා භූමියේ යම් කිසි දිනකාවක් ප්‍රේතකත ගෙන ලතවර්ග දීපුත්‍රයා බතගින් මරක් මරතුමේ තමග තවෙන නලමහාලතු අත්වේදී දීපතාලන් වහන්සේ මරතීමට පත් කළා. ගර්ජන සාධන කළා. දීපතාලන් වහන්සේ දක්ෂ ප්‍රියත්වය පොළවට දුරුකට සත්‍යත්‍රයා කළා. සතර අධ්‍යායයේ තියෙනවා ලෝතුරා බුදුන් වහන්සේ තාස්සයතේ මහා ප්‍රතිපේ සම්පාලනසේ ආරමී මස්තක ප්‍රාප්ත කළ බල සත්‍රයේ නම් බලස්ස සතලස් දාසක් ඉදන් ගලසනතු මහා පොළවේ මත තාත්තු කුලක සලතේ ආතල සත්‍යත්වය කළා. සතර මහා ප්‍රතිපේ සම්පාලන ධර්මයේ තවාත බල ගැසුවා. රතයන් ගිය පුත්‍රයා පතිතවන මාරුතේ මාරුතී සීකද සල ගියා. අතන සඳ උදාව මොකක් සඳ උදාවෙද්දී සීර අත්සංගත වෙද්දී මේ මාර ප්‍රලේතව භාග්‍යතුන් වහන්සේ ආලාපාරකතේ සීර කර්මස්ථානයේ සිටගෙන සමසතේ සමත භාවනා මුදින් පණිමුවා සීරේ නාසනාමයේ සීසිත අසංගමයි සෞත උමහන්සේ දකලා දාලා සීසිත සෞතයක් සහතා තමන් වහන්සේ සිතන්නතන නම ගම ගෝත්‍රය විත නීතිකං ආරතාල සයතුසල් අතුසල් සතබස්සියල්ලම දෙවියන් වසු ඉරත්තාතමය කරන පෙරවිතු සදතුමල දන්නා නියම අතේත්‍රද සංසාරය දසවදාලා මධ්‍යමලාමය ජීවන් තත්ර භුත්‍රාය ප්‍රතිලාභ කොටගෙන අතීතයේ දිනහතක් අනාගතයේ දිනහතක් බැගින් දින 14ක් මරණයටදෙන සුගත දිවිත යන සුතන් ලත සහිතරන සෝදන අතෝදන ගතිවද සියලුම සත්‍යයන් දතුමේ අතීතානාවත වර්තමාන පීතාවේ පිළිබඳව ප්‍රේතඵල සම්බන්ධතාවය ආභෝධ කරගත්තා. ලෝතුරා බුදුවෙන්ද මත් වෙන්න මේ මේතේ සත්‍යයන් දෙවියන් මරණයන් හෝ සුදේ හටගන්නයන් හෝ මේ හේතු කලකාරම සම්බන්ධයේ විස්තය මේ සත්‍ය සන්තාන දිගින් විගත පළතගෙන එනවා කියනට සතුට සමුත්තාද භාවනාතුන් වහන්සේ අරමුණක් වුණා. ලෝතුරා බුදුනේ සීතම දේවතානන් වහන්සේලා විදර්ශනාවතේ වැනිගදන්නේ සතුට සමුත්තාද විදර්ශනාවයි. පූර්වයේ මාසනාමයේ හදුන්වන් චක්‍රදේ ස්වාමයේ දතහදාලාවේ පරිද්දු සංසාරයේ ඇති සියලුම සංස්කාරයේ කටිත සමුස්තය විකාශනය ගමන් වලලා තාමත්ම සියස්තම ආකාරයේ විකාශන ආභාවය ලබන්නට සම්බන්ධකම් ගත්තා. ගතගතක වේත ගාතාවේත තෝර ගතගතක සියමල විමංගාත වදා සම්මල විමංගාත හදා අතිතයෙන් සෝධමාලයේ විකාශනයන ආලෝකයේ සිටිනේ ඒ භාග්‍යතුන් වහන්සේ අලියන් කාල විකාශනය වදා ගතගතක ලෝකදාත සම්පාවද්දී ගතගතක ලෝකදාත වල ත්‍රාත්‍යාරි සිද්ධ වෙද්දී සලාතන සත්‍යයක් ලෝකයන් සෝදාහරිනු ගතබල ඥාන සත්‍ය වෛතාරජ්ඥාන ආදී අනන්ත ඥාන ධාතෙන් පරිවාර කොට ඇති සර්වඥතා ඥානෙ ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වේ වදාලා ඥානයේ අනේක ධාතු සංසාරම් යනාදී ප්‍රථම උදානෝ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරලා ඒකේ භයයන් ධම්මේ ධම්මේ දුද්දතේ දිරිමුදේදේ සම්තෝ තමේතෝ අතක්කාලතරේ විතමේ පන්දිත වේදමින්හි මෛතෝ ගාම්භීරේ ධර්මයක් අධිගමනේ කළා. එවැගේම දසුන්ට දුක්තර වේ ආබෝධ කරන්න දුක්තර වේ සාන්ත වේ ප්‍රමේත වේ තරතෙන් බතගත මහන්සා වේ අතිතෝන්න නිතුම වේ සම්බතයන් නිතුම් ආබෝධ කටේත වේ ගාම්භීර ධර්මයක් ආබෝධ කළා. මේනෝත සත්වයා තෝතන්ගේ යටතත්වල ආලෝ රාමා කෝතනයන් සජා ආලෝ හතා ආලෝ සම්මුදිතා ආලෝ රාමා කෝතන සජාව ආලෝ රතාව ආලෝ සම්මුදිතාව බුද්ධතං උදං සාමං රදිතං උදත්තත් සෝතා පටිච්ච සමුප්පාදේ උදන්ත ප්‍රෝතානං බුද්ධතං යදිතං සබ්බ සංඛාර සමතේ සබ්බේ සබ්බ සත්නිස්සග්ගේ සංඝස්සේ විරාගේ විරෝධේ බුද්ධානං කෘත්‍යා ආලෝ දතගත්තාවේ කෘත්‍යා ආලෝ සාධිගතාවේ භයාවිනාවේ වේසසත්‍යාප සිතත් ඉදත්තත්වේතා පටිච්ච සමුප්පාදමන්නේ හේතුඵල ධර්මයේ බොහෝම දුක්තරයි දැනගන්නේ. එවාගේම සීල සංස්කාරයාගේ සංසිදීම නම්න්නේ විරාග නිරෝධ නම්න්නේ සීල උපදීන්ගේ අත්හරීම නම්න්නේ කෘෂ්ණාත්මේ නම්න්නේ අමෘතනා නිර්වාණ ධාතුව බෝධ කරගන්න බොහෝ දෙනාට දුක්තරයි. මාළිකුවන් ධර්මයන් දේශනා කරන දෙනා මේ ධර්ම ආදෝර කරගන්නේ නැති බැවින්නා ලෝකෙමලා පිට ධර්ම දේශනා කිරීමෙන් මුත්තලයි කියන සංඝයාස දෝෂයේ දෙක බුදියට නබලාව මන් දෝස්සා විභාවයට සතුන මේ බෞද්ධස්සාය සහන්තේ මහා බ්‍රහ්ම සහන්තේ මහා බ්‍රහ්මයාට මේ පාසල බුද්ධ ශාසනයේ සියයක් දිනයක් දහයාවේ සාමීන් වහන්සේ නම ඒ සාමීන් වහන්සේගේ නම වහත පිටුරියන් වහන්සේ මහත් ඉස්තරයන් වහන්සේ ප්‍රථම අධ්‍යාන ලාභී ආයේ කලවර ප්‍රථම අධ්‍යාන බමතලයේ මහා බ්‍රහ්ම තලයේ මහා බ්‍රහ්ම රාජයේ උත්න්න බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රෝතම හඳුන්වන්නේ සාම්පතිය කියන මේ සාම්පතිය බ්‍රහ්ම රාජයා තමයි සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට දෙන දවසේ සේකත් ඡත්‍රිය දැරි එවාගේම සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ බුදුවන දවසේ සේකත් ඡත්‍රිය දරන්න සල්ලතු ආව කිරිතදී සිටින දරකෝගේ හේතත් ඡත්‍රයේ ගරි. තවත් දෙවියන් අවස්ථාවල භාග්‍යතුන් වහන්සේ පිටස්ථාන සඳහා මේ සහන්තේ බ්‍රහ්ම රාජයා ආ. භාග්‍යතුන් වහන්සේගේ මන්දෝත්සාහයේ භාවය දැනගත් තුමා සමිතින් ආවේ. දනගතා වදනමස්කාරයෙන් ආරාධනා කළා. පාතිරෝසි මගේ දේ කුඳේ ධම්මෝ අසින්දේ සමනේ චින්තිතෝ අලාපුරේතං අමෙතංක ජාරං ධම්මං මේ අධිගාථාවකින් ප්‍රකාශ කළ ආචාර්යනි උභයතේ 15 වෙනි මාසයේ සීරණ සාසිතාදී අතාරවත් ශාස්ත්‍රයේ වරෙන් විතු සංකේත ධර්මයක් ලෝකයාට ප්‍රකාශ කළා. ස්වාමීනි උභයතේ නිත්‍ය සෝධාරයකටත් වූ මේ ලෝකයේ දෙත විද්‍යාවෙන් බලාවදාරණ කෙරුවා. සාරියත මස්සකේත ප්‍රාසාද මස්සකේත ගඩේනාවේ දෙස්සත්තායතන ආපත ජනතාවදක බලන්නක් නෙ ප්‍රඥා ප්‍රාසාදිර මඟලා විභාග්‍යතුන් වහන්සේ කරුණා සත්‍ය ප්‍රඥා සත්‍ය මේ ලෝක ධාතුවේ දෙස බලාලා ධාරණකේවා ධර්මාදෝදර සුදුතේ හේතු සම්පන්න ඉන්නවා ඍතාලි සංකාවෙන් ලෝක ධම් දෙසනකේවා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේ ලෝතුරා සම්මාසම් බුදුරජාණන් වහන්සේ බුදුවන බෝධි මූලයේදී බුදුවට වදාගත් නම අත සතියක් යන තුරු දෙමාසයක් යන තුරු බුදුවසුන්ගේ නබලේ බව මේ මොහොතේදී බුදුවසුන්ගේ බලා වදාලා මෙමෙන් විමත මානින් විමත සිදු මෙමෙන් විමත මෙමෙන් සතුලි සමහර මෙමෙන් සතුලි වතුර යට තියෙන බවත් සමහර මෙලොව මාගේ සිදු සතුලු වතුර මත්තමර කියන බවත් සමහර මෙලොව මාගේ සිදු මෙලොව සතුලු වතුර ඉඩත මතුවේ වතුර සමග අමුත්‍රව තියෙන බවත් අනුව සිංහාසේ උද්දති ප්‍රශ්න විපංති ප්‍රශ්න මෙයේ බුද්ධයන් ඉන්නාතේ බුදුසෙන් දකවදා සතුලු කියන අනල් සීත සංසක් ජනතාව සීත මහා සමාගමකදී මඟතලන් වේලා නිවන් ලැබෙන බව උන්වහන්සේ දිව්‍යසක පෙතනීය. සලවිත් තුන දෙන්න දහ දෙන්න විසි දෙන සිය දෙන සනස් දෙන එවැගේම දහස් ගණන් අතිවාර දහස් ගණන් දෙවියන් වහන්සේ මුලින් දක්වන පිළිතුරු අනන්ත අපරිමාණ බෞද්ධයාගේ තෙමිය. ඒ අවස්ථාවේ තමයි මෙන්න මේ දාසාවෙන් ධර්ම දේශනාව සඳහා උන්වහන්සේ පෙරඹු. අපරිතාපේසං අනතිතද්වාරා විතේතවන්තේ සමුංචන්තේ සම්බං සිද්ධතර පුත්‍රයාගෙන් හිතන විට පෙර දවසේ රාත්‍රිය අපයත් වෙලා මේ සංඥා සංඥාතන උපදී සිටියා. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මේ දෙන්නට ලොකු අලාභයක්. ජීවිතයේ යාම නෝරදයන් මේ ධර්මය අවබෝධ කරගන්න. ඊළඟට මේ සම්මෝහයෙන් නිහිතලා දුක්තරඥාසාල සමවේදී උපකාරයේ පංච වර්ගීය සාධකයන් වහන්සේ. විද්‍යාතක පරිමා මේ පස්මනාලා හිතේ රහත් වෙන්නේ හේතු සම්පත් ඇති අය බව. ලහසෝලියෙත බුද්ධ දයාවේ පිට බරණ සිසුතතම ආරාමේ බල 17 දින් මාර්ගයේ සාගමනින් වැඩි. සමති නිර්දියෙන් ලැබෙන්න තිබෙන නමුත් මේ සාගමනින් වැඩි අතරමඟ සම්මුඛවන උපතේන ආජීවක තුමාට උපකාර වෙන තුනයි. ලහසෝලා මේ වත්ම ගමනේදී උපත ආජීවක තුමා මඟදී සම්මුඛ වුණා. සතක තේවා ගෞරවාන්විත සියාවිතා ස්වාමී ජාත කුඳුරන් බොහොම ප්‍රසන්නයි. සලත්ම සාන්තයි. උදාසයේ ගුරුවරයා කවුද? උදාස සාගේ සිත්තරද? ජාත අනුගමනය කරන ධර්මයේ කුමක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළ වදාලා සම්මා දිදී සම්මෙදී සමති සම්මේතු ධම්මේ සුවනේත විත්තු සම්බං ජහං සංහසුසවේදිනුත තවන්න භින්නාව සමුද්දි සෙවියන් සලෝපදාතෝ සියල්ල අභිභවනය කරගෙන ලෝකුරා බුදුනා. සබ්බ විද්‍යාවන් සියල්ල ආදෝද සල සබ්බං ගහෝ සංහසුසවේදිනුත සියල්ල මං අත්තරය ප්‍රශ්නාත්ය සංකාත නියලට පත් වෙනා. මනේ ආසල්ලේ සබ්බේතනේ නලිජියති සදේව කතිලේ කති නත්තිනේ සති පුද්ගලෝ සත ගුරුවරයෙක් නැ මට සමාන කෙනෙක් නැ දෙවියන් සහ සමස්තලෝක ධාතුනි මට පතහනේ පණනින් කිසිම සමතෙක් නැ අහං හේ අරහා ලෝකේ අහං ලෝකේ අනුති අහං සත්තා අනුති කරෝ යේතෝමි සම්මා සම්බුද්ධෝ ඊති දූතෝ නිම්බුතෝ මම ලෝකේ සීල කෙලෙස් බාත බෝ වර්තේ සමාසන සකලක් හේතන් කෙරෙන් දුරු වූ වර්තේ අරහං නම් වෙන අහං සත්තා අනුත්තරෝ මම ලෝකේ විත්‍යල්ලන්ට අනුශාසනා කරන අනුත්තර ශාස්ත්‍රීවරයෙක් කියන අහං සම්මා ඒකෝමි සම්මා සම්බුද්ධෝ මම එකලාව ලෝතුරා බුදු සීති භූතෝ නිමින් බුතෝ මම සිතිල්ලුනා නීමු කෙනෙක්ුණා. ධම්ම චක්කං සවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං සදේව කත්මින් ලෝකස්මින් ආහන්තුං සම අමත දුන්දුබින් ධර්ම චක්‍රයේ පැවැත්වීමට හසුවේ පුරේ බලාමා වඩි දෙවියන් සෑත ලෝකයා වෙත අමෘත බෙරය අමාබෙරය ගැනීමට මා මේ ඍෂිපතනාරාමයේ බලා සිටියේ වඩි එලිනාව උපසාජීව සිව ගෝහන්සේ නම් අනන්ත දින උමං අනන්ත දින මාදිකාවේ ගිනාහොන්ති ජේපත්තා ආචවක්ඛයා ජිතාමේ පාපකා ධම්මා තස්මාහං උපකාජිනෝ. යම් කෙනෙක් ආශ්‍රවක්ඛයටපත් වුණා නම් ඒ ජිනවරයෝ මාහා සමාන මාළනේ මා විසින් සීලේ පාපයන් ජයගත්තා. එනිසා මම උපතේ මම ජින නම් වෙනවා. විශේෂ ස්වාමීන් වහන්සේ අනන්ත ජින. මෙන්න මේ සම්මන්ත්‍රණය ඇති. සති කාලයක මේ උපත ආජීවක තුමා දෙර පළාතක වැඩි ධම්මාලයකට ගිහින් ප්‍රධාන වැඩි ගෙදර කුමරියක් සමඟ විවාහපත් සිට එතුමියගේ යම් යම් අප්‍රසාද ජනක කරුණිකා සංවේගයේ දපත්තේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ධම්මසා අනාගාමි මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. නැවත අවිහනම් බමතලේ ඉපද එහිදී අරහතේ සාක්ෂාත් කරගත්තා. මේ අනාගතාර්ථ සිද්ධියේ බලා 18 දුන් මඟ පාගමනින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩවදායි. ඉසුතතනාරාමයේ සමීප වෙන වෙලාවේ දුරදීන දක්ක පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වැඩි. උදාහසේ පරිපූර්ණ ආරෝහ කරුණා දේ සම්පත්තියේ වග්න විලාසයේ දිටු කෙලෙලි මේ පිළිස කපිතාවතා කළා අන්න මහා ද්‍රමණයන් වහන්සේ අප සොයාගෙන එළ. විස්තර වතාත් කර දාලා බාහුලින බාතපත් වෙලා දැන් අපිට තේනවා අපි පෙර ගමන් නොකරමු ආසනයක් සමනක් දෙමු අපේ පිළිතර නොගමිමු සාහෝදන්නේ නැති වෙමු මේ වාගේ කපිතාවතා කළා. මේක ධාතුවත විය දේන ආශ්‍රේණයක මෛත්‍රී ධාරාව මේ සංගතිරි කෙරෙහි වූ බැවින් ඒ කපිතාවල් අමතක වෙලා කෙනෙක් පෙර ගමන් කළා. කෙනෙක් පාසිරි පිළිගත්තා. කෙනෙක් පාදවමේ කළා. කෙනෙක් පාපික දැම්මා. කෙනෙක් හසින් පනවා වඩා හිඳෙල්ලා. නමුත් ලෝතුරා බුදු බව නොදැන ආවතෝ වාදෝ ආමන්ත්‍රණය කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇසලපුර පතලොස්වක් බොහෝ දවසේ සංඝාවේ මේ බලනැස් නුවර සමීපී සිතතනාරාමයට වැඩිය අවස්ථාවේදී සබදෙන්න ඇසලසඳ උදා වෙද්දී සූර්ය අස්තංගත වෙද්දී මේ පන්ති වර්ගීය ස්වාමීන් වහන්සේ සමතා වදාළ මහණෙනි සතාගතයන් වහන්සේට ආවිතෝ වාදයෙන් එමෙතීම සිදුසු නැ. සතාගතයන් වහන්සේ අමෘතය අධිගත කළා. සතාගතයන් වහන්සේ අධිගත කළ අමෘතය ගැන දේශනා කරන්තම බලාපොරොත්තු වෙනවා. දෙතරන් නමාශ්‍රවණය කරව යම් කෙනෙක් මේ ධර්මයේ තනුව පිළිවෙත් පුරනවා නම් මේ ජීවිතයේම ආශ්‍රයයන් සේබොත අනාශ්‍රව නම් වූ අමා මහ නිවන අවබෝධ කරගන්නට ලැබේ. සිං වරදක් මේ වචනේ දේශනා කළ. ඒ මේ පිළිසි මෙය පිළිගත්තේ හතර වෙන වරින් යාස වදාළ මහණෙනි. ඔබ අතරේ කිසිදු කවදාවත් නැති වද තම සත්‍ය අවබෝධ කළා කියලා. එසේ ප්‍රතිඥා ලක්ෂණ කළ මා අද මේ ප්‍රතිඥාව කරන්නේ නැද්ද? සත්‍ය අවබෝධ කළ බැවින් නිසා මාගේ දෙපලංගලා ශ්‍රවණය කරාය. මුලමදාගේ හපත්තු අර්ථ ව්‍යංජන සම්පන්න සාරය සම්පූර්ණ සුතර සිද්ධ වූ සාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමු. මා ධර්ම දේශනා කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කොට ඒ අනුව පිළිවෙත් ක්‍රමවා නම් ආශ්‍රවයන් සේකිරීමේ අනාශ්‍රව නම් වූ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබෙනවා. ශ්‍රීස්තීර වාසයෙන් වදා. මේ සංගත රිසි බොහොම ආදර ගෞරවයෙන් දාමද සවන් දෙන්න සිංහේක දාතිය තුන සීලම සේමයට තරමයකට උත්සාහ කළ සබල ඒ තරමයේ වීරිත කිරීමේ තුන් ලෝකේම සේම වත්වන්න වද සාරාසංකයේ සල්පලස්සක් හිරින්දෙහි කිරියාව අතිමිත වාස්තිකරතානදා බලය මානේ මාසේ දෙහිදෙන ශ්‍රීමක තත්මේ ගිහිදුලා දසදාසක් ලෝක දාතේ සේමවත් කරමු. දසදාසක් ලෝක දාතේ ප්‍රාත්‍යාරියෙන් සරතරලු සම්පා කරවලු දෙමේ දික්කේ අන්තා සම්බදිතේන ලෙසේ වතම් බා ජනාදී වශයෙන් අනිත්‍යකේ සද්ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. පාසෙදි දෙසාසනේ සත්‍යයේ නීර්ගේ ආරිසත් දේශනාවක් කරන උත්තමයන් වහන්සේ නමක් ලෝ පහළ වුණා නේද කියලා සාක්ෂි පිළිස ආචාර්ය මද්භාවයට පැත්තේ දසදහසක් වල එක පාර සම්පාරෙන්න පටන් ගත්තා. මේ දසදහසක් සැකල දෙපිටක් මල්වල දෙපියේ මිනිසේ හදතා මුලින් දෙන සැලසුන ඒ අවස්ථාවේ පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා අතුරින් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵලයේ ආදෝද කරගත්තා. ධාතකෝටියක් සහ බ්‍රහ්මෝ රහත් වෙන තවත් අසංකේයයක් සිට සෝවාන් ඵලයට පත් වුණා. එතනින් නැවතුනේ නෑ. ඊළඟ දවසේ බද්දේ සාමීන් වහන්සේ. තුන්වෙනි දවසේ වත්ත සාමීන් වහන්සේ. හතරවෙනි දවසේ නානාන සාමීන් වහන්සේ. පස්වෙනි දවසේ අස්සජි සාමීන් වහන්සේ පිළිවෙලින් සෝවාන් ඵලයටපත් වෙලා දාලා. පළමු දවසේදී පංචවර්ගීය සාමීන් වහන්සේ විද්ධාවෙන් සෞදිනා උපසම්පදා වුණා. පස්වෙනි දවසේදී අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනා වේ. පස්වෙනි දවසේ ත්‍රිවිද්‍යාසත් අධිඥා සූතුනි සිඳාගාන කරකව සිත්තම අරහත්යෙන් අමා මහ නිවනටපත් වුණා. අමියා සම්බන්ධ සාමීන් වහන්සේ සියලුතරාද දෙකාසන කාලයේ පතන් කල්ප ලක්ෂයක් පුරාගෙන අවසාරම යන්නේ විතසද දෙකාසන කාලයේ නාවරත් විජාතල අග්‍රසත් දානි අනුව මේ දෙකාසන පුර රාත්‍රා කිත්තිංගෙන් අග්‍ර වේ සියල්ලන්ද ප්‍රතම මාර්ගඵල නිලං ආදෝඩ කරගත් ආසලෙන් වාසක චරිතාත දානි සඳහන් වේ. මුලවට භාග්‍යතුන් වහන්සේ මේක විශාල විස්තරයක් ආර්ය සරේතන සූත්‍රයෙන් ඉදිරිපත් කරලා අන්තිම දේශනා කරනවා. නාමනේ මා දේශනා කළ පරිදි මේ විදිහට ප්‍රතිපත්ති අනුගමනය මේ කරනවා නම් සීල සමාධි ප්‍රඥා සීරසේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ තුන ශ්‍රේණියේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් ජාති ජරා ව්‍යාධි මරණ සෝත සංකලේශ කියන මේ සදාව ධර්ම අත්තර ධන සේවාවේ ආදීන නියමයේ සලකා බුදුසහතර ලබන්නේ තුනකින් ප්‍රතිස්ථානම මේ නම අනුකූර විහාර සමාපත්තියේ නිවන් මඟ යා ගන්න හැටි වෙනවා. ඒක සබ්බාලන්ත කුලපුත්‍රයේ ජීවන් මිත්‍යේ පරිදිවි අනුත්තර සීල සම්පත්‍යයේ පිහිටා සිටගෙන විවිධ සාමයේ විවිධ අතතලෙ දන්නේ සවිතාක්කන් සවිතාරං විලේශ ජාන්තියක සිතන් පතන ඥානං උපසම්පද්ද විහෙතු ආදී රතන් සියලු ප්‍රථම ඥානෙ ද්විතී ඥානෙ තෘතී ඥානෙ චතුර්ථ ඥානෙ ආකාසානංචාතනෙ දීවානං සාතනෙ ආසංසඤ්ඤාතනෙ නීර සංඥා නා සංඥාතනෙ සහ සංඥා වේද වේදේත නිරෝධේ කියන නවානතර විහාර සමාපත්තියේ ආධ්‍යාත්ම සංතාලය කුසද්ධාවේද පමුණවා ගන්නවා. ඒ සංඥා වේදේත නිරෝධ සමාපත්තියෙන් නැතෙන්න නැතිව අරහත් මාර්ග ඥානයෙන් සීලන ආශ්‍රයයන්සේ කරලා අද දවසේ මේ ජීවිතයේම ආරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන ලෝකෝත්තර අමා මහ නිවන අදියට කරගන්න ලැබෙනවා කියනකේ පහදා දේශනා කොටලා දාලා අන්තිම පිටමාවක් දේශනා කළා. ජීවිතය ඉරියෙදි ඈම තමකදීම තමකල දියුලියන අතර මෙවාට බෝධන නම් ක්‍රම වර්ගයක් ලැබි පුත්‍රයේ සලාවල වලා ගන්නවා. අනිසෑම ක්‍රම වර්ග දියුලියන අතර මේ මෙවාට බෝධනේ සවාගෙන සලාවේ ඉන්න සීතාවේ ගෝල්මනේ සමලනවා. ඔවුන් ප්‍රතිකාසනේ මෙවාට බෝධන අනුභව කරලා මත්තලා තන්සංගල වැටෙනවා. ඒ අවස්ථාවේදී ලැබි පුත්‍රයේ ඔවුන් සමිති සමිතිකේ සතා කොටාගෙන ප්‍රයෝජන ගන්නවා. මේ වගේ තමයි මහණෙනි ලෝක ධාතුව මෙහාත භෝජනය. මේ ලෝකයේ තුන හදේ සත චිකේ සත ධන සත මේ සියල්ල අමුදාරයන් දාස දාසෙන් අදේලසයන් චිත්තක සේතරයන් සත්‍ය ධනාස වලයන් එවැගේම රංගදී මුතුන මිත්තාගේ මේ සීල මෙත බෝධ පරිමෝග වස්තු මේ ලෝක ධාතුව මෙහාත භෝජනයයි. මේවා වලලසේන මාරයයි ලෝක මාර්යාවිකමින් මෙවට බෝධෝගෙන වාලා තේනවා. එනිසා ලෝක සත්‍යාමයක නොගෙන හසිතාස් අනුභව කරලා අර මෙවට බෝධෙන අනුභව කළ සීතාවන් යද්දානේ අතතසයන්නාක් මේ ග්‍රහණය තසයන්නාක් මේ ජීවිතත්වයට පත්යන්නාක් මේ ලෝක මාර්යාවේ ගෙදරි භාවයට පත්වෙනවා. නමුත් මානෙනි මේ අතර ඥානවන්ත මෙහෙ ඉන්නවා. ඒ මේ මෙවට බෝධෙනට සැපගහන් නැතිව ඒ වැඩි පුත්‍රයන්ගේ ග්‍රහණය තසයන්නේ නැතිව තමගිතා ආරණ්‍ය සලාවල පාන්ත සේනාසන වල නැත්නම් වනදාන වල සැපෙන් ජීවත් වෙනවා. එන්නේ නිදහස් වෙනවා. ඒ වගේ මගේ ශ්‍රාවකය බුද්ධ බුද්ධමයේ සාසක සාසකාදී බෞද්ධය මේ ලෝක ධාතුවේ තියෙන ජාති ජරා ව්‍යාජ මරණ සේකෝ සංකලේශ කියන මේ සදා ධර්ම දිගය කරේ එන්නේ දමන්නේ බලාලන්නේ නැතේ. ඒවායේ ආදීන නියමයෙන් සලකාගෙන අප්‍රමාදව සීල සම්පන්න වෙනවා. අත්‍රමාදව සමාධි සම්පන්න වෙනවා. අත්‍රමාදව ප්‍රඥා සම්පන්න වෙනවා. සීල සමාධි ප්‍රඥා සීරිතේ ආර්ය අෂ්ටාංග මාර්ග අනුගමනය කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ග සීරිතේ සත්‍ය බෝධිසත්ව ධර්මයන් වර්ධනය කර ගන්නවා. එමගින් පරිඋත්ථාන කෙනෙක් දීපීතන කෙනෙක් පරිඋත්ථාන කෙනෙක් අනිසේ කෙනෙක් නමින් හැඳින්වෙන මේ තේසත් ඡේදනය කරන අනුපිළිවෙලින් සත්‍ය විපර්ජ්‍යන් සිත් සංකානේ පරිපර කරගෙන ඥාන දර්ශනයේ සිද්ධිය නම් වූ මාර්ගඵල ප්‍රතිලාභයෙන් ජරා මරණ දුක්තරම හේතුනේ මාර්ගයේ චිත්‍රාලේ වතනේ ඉක්මවා අමත්‍ය දෙවි නම් වූ ලෝකෝත්තර අමා මහ නිවන සාදා ගන්නවා මගේ ශ්‍රාවකෝ උතුම් වෙත්වා සේමහසේ ධර්ම දේශනාව දිනවා වදාලා දේශනා අවසානයේ බොහෝ දුක්ඛේමයසෝලා ධර්ම අභිසමය කරගත්තා ආර්ය පරිවර්තනයේ අනාර්ය පරිවර්තනයේ කියන මේ සෙමින් දෙකක් පිළිබඳව විස්තර ගේරණයක් කරමු අනාර්ය පරිවර්තනයේ ආදීනවරත් ආර්ය පරිවර්තනයේ ආනිසංසයත් දුලහන පාමින් අදාළ සූත්‍ර දේශනාවක් බැරි මේ ආර්ය පරිවර්තන සූත්‍රය නම් හඳුන්වනවා මේ ආර්ය පරිවර්තන සූත්‍රයේ තියෙන භාවනා මාර්ගය සෙමින් කියනවා නම් ජාතජරා ව්‍යාධ මරණ සෝතේ සංකලයට කියන දහම් පද හයක් අනුව වටිනා භාවනා මාර්ගය මේ ආර්ය පරිවර්තන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා සමත භාවනාවේ විපස්සනා භාවනාවේ කියන ද්වාකාර භාවනාවම මේ සූත්‍ර දේශනාවට සම්බන්ධ වෙනවා විශේෂයෙන් මධ්‍යම නිකායේ තියෙන එකසේ තලග්ගසත් වෙන මේ සූත්‍ර වෙනු වඩා පැහැදිලි වන්නේ සර්වස්ථාන භාවනා මාර්ගයි එනිසා මේ සූත්‍ර දේශනාව අපි කියවන්න තේන මේ සංස්කෘතයෙන් කියන දහම් කරුණු මෙතකින් ප්‍රායෝගිකව පැහැදිලි නැතේ නැවත නැවත මේ සූත්‍ර දේශනාවල කියලා සාකච්ඡා කළ අර්ථ තේරුම් ගන්නට උත්සාහවන්ත වෙමු මෙතුන් නෑ යතුනා භාවනා මාර්ග විතරගෙන ඒක විතර භාවනාවට ගන්න අපි අදිස්ථාන කරගන්නෙමු මේ ධර්ම දේශනාව තුළින් අපේ භාවනා මාර්ගය පහදවි කරගෙන එමඟින් අපි බලාපොරොත්තු වෙන ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ග ඵල තුනකින් සිද්ධ වෙන ලෝකෝත්තර අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කරගන්නෙමු ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ලෙස අමා ධම්ම ලෙසවස්සෝය සිංහසංගලන් ජනතාව නිවන් සුවය පරිණෝවා බතදාසක් ලෝක ධාතු ධර්මාලෝකෙන් ආලෝකමත්ට සදා අනුසාධිකෝක සර්මිරවාණෝ ශ්‍රීමේන සාතන් වහන්සේලා ශ්‍රීමේන සාධිරාජ මහාමාත්‍යාගෙන් සරලව ගිය ජාරස්ථාන වාදිදාන යම්පුකුණ මාලිගාසයල්ල නස්සාවතෝසේන නීලාදිරාණ තාරකා මහා ප්‍රතිමාමේරි පර්වතනා සාගරගෙන විශාල වස්තු දෙවල් දෙරයන් ඉඩකඩන් යානවා නැඳුන් තලඳුන් මෙලමිදල්ලාගේ පාරිභෝගික වස්තු සෑමෙන් දීනෙන් ලැබීමෙන් පළඳීමෙන් ලෝකෙන් හේතුන් බතන් දෙවතුන් රතන් පිළිවෙතුන් ආදරයෙන් කරුණාවෙන් පෝතන හේතුන ශරීර කූඩයක් මත ලැබෙන දිල්ලි මානසාදි සම්පත් සියල්ලත් විතාතු හේතුනදි සෑම සාස්කාරත් ඇතුව නැතුව යන අනුස්සයයි ඇතුවෙන් නැතුවෙන් ලෙතුන් සලනවා දිසාවි සමතුසේ නැතවතුව යන අනාත්මයි තුරලස්සන හේතු අතක් සියල සාස්කාර දුක්ඛාරි සත්‍යයි දුකට හේතුන තෘෂ්ණාව සමුදාරි සත්‍යයි විතා සම්බුද්ධත්ව ඇති සාන්ත නිවන නිරෝධාරි සත්‍යය මේ මාබෝධ කර ගැනීමට ලැබෙන විතු ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා බුදුතසේ දෙවි මහරහතන් වහන්සේලා දුක් චතර දේතර අනන්ත කාරණේ දෙලෙන් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට ලැබුවා අතපත් ජීවිතයේ පුරාතම සීලකත සාරමේ දාත කනුවේවා සතිය අධිගම ගානෝසින් චතුරාරි සත්‍ය ධර්මයේ හේතෝ ආදෝද වේවා සියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. සමර්ථේකර මහත්මයාත් එවාගේම කුණේ කීකත් කළ සමර්ථේකර මෙමා මහත්මයාත් බලවත් ශ්‍රද්ධාවෙන් අදිනේ අවස්ථාවට ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කරන්තිය දෙලා සිමරත් සීලිත නාමයේ දෙම සරණාවෙන් සංගතයේ මේ සම්බන්ධව සරණ සලකර සිටියා. එලාදෙම අද නියුත් වේලාවේ ප්‍රාත්මතේ නමුත් ඒ ධර්මයේ පිළිබඳව තුන බලවත් ශ්‍රද්ධාව නිසා මෙසේ බලාපොරොත්තු වූ සිටියා. කලින් රජමහාවිහාරයේ පැවැත්වෙන තාමත්ම සාරාණයේ පිළිතුරු සතියේ මුනා වේලකට මෙතර වේලාව ගත වෙනත් ඒ තුනත් පිටින් ආවර්ධනා කරමින් අනුමෝදන් වෙමේ සිටේ නමුත් සංසෝතෙන් හරිනේ බණපදේ අසාදන්නෙ තුන බලවත් ප්‍රසාදයෙන් යුක්තේ මෙසේ සඳහී සිටියා. සහසංගරත්නය වෙනුවෙන් රටාවත් පරත්වයා ගෞරවයෙන් වඩාහිදියා රඳ නමස්කාරය ආදී වස්සමද සීමේ සමාධන්වය ප්‍රතිත්වේවා භාවනාවක් වැඩලසේ සමාහිතවය සංසය බලතු පැතිය අපේ චිත්ත සන්තාලවලට පුරුදු කරගෙනන ධර්ම දහම් මගේ පලත් ආලෝක මත්තර ගැනීමට මේ දහම් රිතා මෙතිස්වේලා සීලේක පිහිතා බලවතුමින් ඇතේ ප්‍රඥා භාවනාමය කුසල සම්භාර ධර්මය ධර්ම දානමය කුසල සම්භාර ධර්මය සිංහත් සමර සේතර මහත්ම මහත්මීන් දෙතලගේ අදාළත් ප්‍රාප්ත මෞකේතුමන් වහන්සේලාට සහෝදර සහෝදරී පුරිකතත් එකතේ අත්වේලා එතින් මිලින් ඒ සමදලා සතර ගමනේදී භවයත්තාක ධර්මඥාන භාවනාඥාන මුදින් සම්මනේ නීසේකේ පාරමී පුරා සතේ දෝධ්‍යානෙකින් ලෝකෝත්තරාමානහමියන්සේ ලබත්වා ආශා කරුණාවෙන් තුන් සම්මනේ සාසන ආරක්ෂක ලෝකතාල සාසන ආරක්ෂක විශ්ව දේවතා මණ්ඩලයේ නීතන අනුමෝදන් සම්බුද්ධ සාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට සිනහ සමරසේ කර මහත්ම මහත්මීන් දෙතලට සමට ධර්මික දේව ආරක්ෂාවල කලසා දෙත්වා සතේ දෝදේලින් සාහිත අනාමහ නිවන්සේ අත්වේවාසයා මෛත්‍රියෙන් සින් සමුනු වෙමු සිතාත්ම දහත් හිතවත් සියලු සත්‍යයන්ට අත්වේ කළ බගමෙහෙර වසුයන්ට මංගල ලංකාර බඳදේ නීසත්වල සියලු සත්‍යල දතුනිචාලාසේ සමස්ත ලෝක සත්‍යයා තමත් මේ උදාර සුණක් වේවා සියලු සත්‍යයෙන් නිදෙත්වා නිරෝධවත්වා සෝපත්වත්වා පරිවන් සරණ වෙත්වා නිවන් මඟ ගමන් කරෙත්වා ආරි සත්‍ය දෝධයෙන් සාන්ත නිවන්සය ලබත්වා ආසියා මෛත්‍රියෙන් සින් සමුනු වෙමු අවසාන වශයෙන් තුන්සික පාදවාගෙන ධර්මඥාන භාවනාඥාන මුදින් සමුනුයා ගැනීමේ ප්‍රාර්ථනාවෙන් සිදු කර ගන්නා ලද මේ ධර්ම දාන නීකසලානි සංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රාණ බා බලයෙන් දිවිරාජ මණ්ඩලයේ රසවරණේ කල්යාණ මිත්‍රයන්ගේ දාසීර්වාද බලයෙන් පුණ්‍ය සමෝසය කර මහත්මාල් මහත්මයාට ජන්මදිනේ කීපත් වෙන සමරසය කර නෝනා මහත්මියට මේ පළකාස ලබා දෙන පුණ්‍ය සූලවකේ තුරු ස්නානුවන්ට අනුකෙත් මේ මහත්තුරු නගර දීදරයන් සහන දෙනාතමත් මහත්බාලකේ සකලාන්තරාවේ සරේ පද්‍රයන් නාරමී වේලා ආරක්ෂාව සිත සාන්තියකේ සතවර්ත කාලයක් දීර්ඝව ලැබේවා සබන සබන පේවරස්සාක රත්නත්‍රේ සරණකේ තාසීර්වාද නිරතුරුව ලැබේවා ගුණමෙමින් ධනධානී වශයෙන් ආයවරණ සකබල ප්‍රඥාවෙන් පෙරපතවන්න සඳහන් මෙන් දිනු වේවා සීලම චිත්ත සංකල්පන පූර්ණ චන්ද්‍රයාකේ පිරිතුරු ශාස්ත්‍රයේ සමෘද්ධ වේවා බලව සුදුසුක තලසේවා සසර ගමනේදී සාරමී පූර්ණ චින්න ජීවිතන ජාත ජාත්‍යක් උදා වේවා ගුණෝපේ සහෝදර සහෝදරයන් දීදරි ගන්නා දාහක මිතුරන් සේවක සේවිකාවන් පිරිවරාසියකේ සාරමී පුරා බුදුකසේදදු මහරහතන් වහන්සේ ආදෝදකත මේ කලසේ පමණ වදාලාවේ අදරාමර සාන්ත ප්‍රමිත ලෝකෝත්තරාමෘත මහා විදාල සම්පත්තේ ප්‍රතිලාභේ පිණිස මේ ධර්ම දාන මේ ධර්ම ශ්‍රවණ මේ පුණ්‍ය සම්භාරය අප සාම දනාත සත හේතු වේවා වාසනා වේවා සියලු වස්තුවේ ප්‍රාර්ථනා කරමු දෙවියන්ට ඥාතීන්ට සියලු සත්‍යයන් මෙතින් සත් සමුනු වමු ඉදං වූ ඥාතේ නං හේතු සුසුතාන්ත ඥාතේ ඉදං වූ ඥාතේ නං හේතු සුසුතාන්ත ඥාතේ ඉදං වූ ඥාතේ නං හේතු සුසුතාන්ත ඥාතේ එත්තාවතාචාමි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දෝනානුමේ දන්ති සම්බ සම්පත්ති සෙල්ලයා එත්තාවතාචාමි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දෝතානුමේ දන්ති සම්බ සම්පත්ති සෙල්ලයා එත්තාවතාචාමි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමේ දන්ති සම්බ සම්පත්ති සෙල්ලයා ආසාකත්තාච දෙන්නත්තා දේවානාගා මහින්දිකා සිංහන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු සාසනං ආසාකත්තාච දෙන්නත්තා දේවානාගා මහින්දිකා සිංහන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු දේශනං ආසාකත්තාච දෙන්නත්තා දේවානාගා මහින්දිකා සිංහන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කර්මේන මාමේ නාය සමාගමෝ සතං සමාගමෝ සූයාව නිල්ලාන පත්තියා ඉමිනා පුඤ්ඤ කර්මේන මාමේ නාය සමාගමෝ සතං සමාගමෝ සූයාව නිල්ලාන පත්තියා ඉමිනා පුඤ්ඤ කර්මේන මාමේ නාය සමාගමෝ සතං සමාගමෝ සූයාව නිල්ලාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවස්සයාවහෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවස්සයාවහෝතු ඉදං මේ තුන්නම් ආසවක්ඛයාවෝ සීලයේ පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා කිරීමෙන් පරිආත්‍රාකාරයෙන් සිදු කරගත් සකල කුසල අනුභව බලෙන් සමදනා සිනහත් භාවයෙන් ආයු ආරෝග්‍යයේ සම්පත් සිද්ධ වේවා සාම්ප්‍රදායිකවත් සර්ව සංඛාත සම්පත් සිද්ධ වේවා සකල සම්යක් ධර්ම ප්‍රාර්ථනා මුදුන් පැත්තේට වූ භෝධ්‍යාන වෙනුන් ලෝකෝත්තරාමානාලයන් සුවේ සාක්ෂාත් වේවා සෑමයිසින් ආශිර්වාද කරනවා සම්මේතයෝ විවද්ධන්තෝ සම්ම රෝගෝ විනච්ඡතෝ මාතේ භවත්වන්තරායෝ සුඛේ භාවිකෝ භව භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානි ධාවේනේ සදා සත්‍ති භවන්තුතේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානි ධාවේනේ සදා සත්‍ති භවන්තුතේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානි ධාවේනේ සදා සත්‍ති භවන්තුතේ පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ